මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අටලෝ දාමට සිත කම්පණය වෙන්න නොදී පරිස්සම් කරගන්නේ කොහොමද? අටලෝ දාම තුලින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අටලෝ දාම කියලා කියන්නේ ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, යස, අයස, සැප, දුක කියන කාරණා තමයි භාග්‍යතුන් වහන්සේ මේ අටලෝ දාමට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ අටලෝ දාම තුළින් අද අයස කියන කාරණාව අපි සාකච්ඡා කරනවා. මේ අයස කියලා කියන්නේ දුප්පත්කම, දිලිඳුකම, ලාබාලකම කියන අර්ථයෙන් අපිට නිර්වචනය කරන්න පුළුවන්. යස කියන්නේ පෝසත්කම, අයස කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත, දුප්පත්කම. එනම් මේ දුප්පත්කම අපේ ජීවිතයත් එක්ක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා බැලුවාම අපි දන්නා දුරන කෙනෙක් ඉන්නවා, එයා ගොඩාක් පෝසත්. එයා තරම් මේ ලෝකෙන් පෝසත් කෙනෙක් නැහැ. ඒ තරම් වස්තු තියෙනවා, මුදල් තියෙනවා, ඉඩම් තියෙනවා, ගොඩාක් පෝසත් කෙනෙක්. එයා කොච්චර පෝසත්ද කියලා කිව්වනම් දැනට මේ දේශයේ එයාව පරද්දන්න කිසිම කෙනෙකුට බෑ. ඒ පුද්ගලයාගේ විස්තරය තමයි, එයාගේ නම තමයි මාන්නිය කියන කෙනා. අපි තුල තියෙන මේ මාන්නිය කියන ස්වභාවය මේ ලෝකේ ඔක්කොමලාට වඩා පෝසත් කෙනෙක්. එහෙනම් තමකම තමයි මේ ලෝකේ තියෙන ලොකු පෝසතා බවට පත් වෙන්නේ. ಗುಣධර්ම තමයි මේ ලෝකේ දුප්පතා බවට පත් වෙන්නේ. මේක ලෝකෝත්තර ධාමාවක්. ලෝකෝත්තර ධර්මයට අනුව බලනකොට ගොඩාක් දුප්පත් කෙනා කොහොමද කියලා බැලුවොත් යාට ඉන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ, පීඨ වෙන්න කෙනෙක් නැහැ. එයා යාචකෙක් වෙලා සැමදාම ඉල්ලාගෙන කාලා ගාක්යට වාඩි වෙලා තපස් දම් පුරනවා. අන්න එයා තමයි මේ ලෝකේ ගොඩාක්ම දුප්පත් කෙනා. එනං භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ දුප්පත්කම කියන මේ ධර්මතාවය මොනවද කියලා බලනකොට අපට පේනවා අපි මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් අපි පෝසත් වෙන්න දරනවා. ඇයි අපේ කංගලට අපි নানা ප්‍රකාර ආභරණ පළඳන්නේ? අපේ ගෙලට මාලා පළඳන්නේ ඇයි? දතක් ගැලවුණාම ඒක රත්තරන් දතක් දාලා පුරවන්නේ ඇයි? ඇස් පාට කරන්නේ, ඒ ඇයි බැම්මේ හදන්නේ? මේ වගේ දේවල් ඇස් වලට කරන්නේ ඇයි? නියපොතු ලස්සන කරන්නේ, පාට කරන්නේ, වර්ණවත් කරන්නේ, ඇඩ කරන්නේ ඇයි? මේ කයට নানা ප්‍රකාර සුවඳ දෙවිලවුන් දාලා මේකට වර්ණවත් භාවය සුවඳ මේක තවරන්නේ ඇයි කියලා බැලුවාම එයා මේ ආයතන අයතුලින් පෝසත් වෙන්න බලනවා. අරයට වඩා මගේ ඇස් දෙක ලස්සනයි. අරයට වඩා මගේ කන් දෙක ලස්සනයි. හේතුව මේකේ වටිනා කරාබු දෙකක් තියෙනවා. අරයට වඩා මගේ දත් ටික ලස්සනයි. ඒක මැදලා සුද්ධ කරලා කපලා ග්‍රයින්ඩර් කරලා ඒකට කරන්න තියෙන හැම එකක්ම කරලා මුතුයට වාගේ හදාගෙන. එහෙනම් මේ ලෝකේ අපි පෝසත් වෙන්න දඟලනවා. පෝසත් භාවයේ සඳහා උත්සාහ වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දුප්පත්කම සරණ යන්න. දුප්පත් වෙන්න ඕනේ අපි ලෞකික දේවල් වලින්. මේ නාම රූප වස්තු කින මේ වටිනාකම් වලින් අපි දුප්පත් වෙන්න ඕනේ. එහෙම දුප්පත් වෙන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන්කම තියෙනවා මේ ලබාපු මිනිස්සුත් භවයේ වැඩ නිමා කරන්නට. එනම් මේ අයස කියන දුප්පත්කම අපේ ජීවිතයට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? ඇසකන දිවනාසය සමසිතෙන් අපි දුප්පත් වෙන්න ඕනේ. එහෙනම් එක ධර්මතාවයක් තමයි මේ ඇස් දෙකෙන් මේ ලෝකේ දිහා බලනකොට අපට මොකවත් ගන්න බැරි තරම් අසරණ වෙන්න ඕනේ. එහෙම අසරණ වෙන්නේ කොහොමද? මේ දකින රූපය තුලින් අටගන්නා වූ ලෝභ දේශ මොහ රාග අපි ගන්න නැත්තම් අපි දුප්පත් වුණා. සසරේ ගොඩාක් දුප්පත් වුණා. අපට විඳින්න කර්මයක් ඇති වෙලා නැහැ. කර්මයෙන් අපි පෝසත් වෙලා නැහැ. එහෙනම් අපේ ඇස්වලට මේ ලෝකේ ඕන තරම් නාම රූප පේන්න පුළුවන්. නාන ප්‍රකාර වර්ණ ධර්මතාවයන් මේ ඇසට ගෝචර වෙන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවක් තුළදීම අපි මේ සියලෝම නාම රූප වලට අවුවෙන්නේ නැතුව, කැලස් ධර්මයන් ඇති කරගන්න නැතුව මේ සිත පිරිසිදුව තබා ගන්න පුළුවන් නම්, මේ ඇස කියන ආයතනයෙන් කර්ම ඇති වෙන එක නවත්ත ගන්න පුළුවන් නම් අපි ගොඩාක් දුප්පත්. හේතුව මේ ලෝකෙ මොකවත් අපට හම්බෙන්නේ නැහැ. ලස්සන දේවල් නරඹන්න හම්බෙන්නේ නැහැ. ලස්සන දේවල් අපට අයිති වෙන්නේ නැහැ. ලස්සන තැන්වල ඉපදෙන්න හම්බෙන්නේ නැහැ. ඇයි අපි ගොඩාක් දුප්පත්? එහෙනම් අපේ ඇස් වලින් අපි පෝසත් වෙන්න දදනවා. මේ ලෝකේ සෑම ජීවියෙක්ම පුතුජන නම් එයා ලස්සන තැන් නරඹන්න යනවා මිසක් අවලක්ෂණ තැන් නරඹන්නේ නැහැ. අපි කවදාවත් ආල නැහැ මිනිස්සු අවලක්ෂණ තැන් බලන්න වන්දනාචාරිකා යනවායි කියලා. ඒකේ ඒක ලෝකේ සිදු නොවන්නක්. එහෙම දේවල් සිදු වෙන්නේ නැහැ. කලාතුරකින් අපට බව ලක්ෂයකට විතර එක සැරයක් තමයි එහෙම දෙයක් ඇහෙන්නම් වෙන්නේ. එනම් මේ ලෝකේ අමදාම විනෝද චාරිකා වන්දනා චාරිකා මේවා යන්නේ ඇත්තටම ලස්සන තැන් බලන්න. එහෙම නැත්නම් මේ ලෝකේ අපට සුවයක් සතුටක් වින්දනයක් ලබන්න පුළුවන් තැන්වලට තමයි අපි පිටත් වෙන්නේ. ඒ කියන්නේ තාම අපි ඇස් වලින් විඳිනවා. එනං අපි ඇස් වලින් විඳිනවයි කියලා කියන්නේ යථා කාලයේ ඒ චක්කු ප්‍රසාදය තුලින් ඇතිවෙනා වූ කර්මය කරන කොටගෙන අපි විඳවනවා. එනං කවදාවත් අපි පන්සලකට ගිහිල්ලා භෝගාදියා බලාගෙන පැය තුනක් ඉන්නවද කියලා කිව්වොත් එහෙම කරන්නේ බොහොම කලාතුරකින්. හැබැයි චිත්‍රපටිය බලන්න කියලා කිව්වොත් එක විනාඩියක් ඇස් දෙක පියාගන්නේ. ඒකට හේතුව තමයි මේ ඇස් දෙක අපි පියාගත්තොත් චිත්‍රපටියේ මොකවත් පේන්නේ නැහැ. අපරාධනේ අපි මේ ටිකට් එක ගත්තා මුදලක් වියදම් වුණා. එහෙනම් කොච්චර ඇස් සමාරු තිබුණත් ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්නවා. හේතුව ඇස් දෙකට වඩා අර පේන දසුන් ටික ලස්සනයි වටිනවා. එහෙනම් අපේ ඇස් දෙකෙන් අපි දුප්පත් වීම කමඨාණා කරගන්න ඕනේ. දුප්පත් වෙනවා කියලා කියන්නේ අම්බෙන ලාභය අඩු කරනවා. අම්බෙන ලාභය අඩු කරනකොට අපට තියෙන දුප්පත්කම නිකම්ම මතුවෙනවා. අපි භාණ්ඩයක් ගත්තේ රුපියල් 50ට නම් විකුණන්න ඕනේ රුපියල් 60ට නම් අපි 50ටම වික්කොත් ලාභයක් නැහැ. එතකොට ඒ අම්බෙච්ච 50න් අපේ නඩත්තුවත් ඒ කියන ක්‍රියාකාරීත්ව වලට යෙදුවාම ඒ මුදල තියදම් වෙනවා. කවදාරි දවසක සියලෝම දේවල් ඉස්සෙලා යනවා. එනම් මේ ඇස්වලට ගෝචර වෙන සෑම නාම රූප ධර්මයකටම වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම නොගෙන අපි ඉස්සෙන්න ඕනේ දුප්පත් වෙන්න ඕනේ. එහෙනම් කෙනෙක් දිහා දැක්කාම රාගය ඇති වෙනවා නම් රාගය ගන්න එපා. එහෙම දෙයක් දැක්කා කියන එක විතරක් ගන්න. අතුර අපිට පේනවා නම් ද්වේෂය අට ගන්නවා. ද්වේෂය ගන්න එපා. මෙහෙම කෙනෙක් දැක්කයි කියන එක විතරක් ගන්න. එනම් පේන දේ විතරක් බලනවා නොපෙනෙන දේවල් බලන්න යන්නේ. එහෙනම් ඇස් වලින් අපි අපෝසත් වෙනවා. එහෙම නැත්නම් දුගී බවටපත් වෙනවා. එහෙනම් අපේ ජීවිතවල මේ ඇස් දෙක කියන කමඨාන අපි වඩන්න ඕනේ මේ ලෝකේ Nirodha vima පිළිබඳව. එහෙම නැත්නම් මේ ලෝකේ ඉපදීම නැවතීම පිළිබඳව. අපට මතක තියෙනවා පුංචි කාලේ ඉඳලාම අපි අඳුමක් පැළඳුමක් ගත්තාම බඩුවක් මුට්ටුවක් ගත්තාම ඒවා හොඳ දේවල් හොයලා තමයි ගන්නෙ. ආහාරයක් ගන්න ගියාම ඒ ස්ථානයේ තියෙන හොඳම ව්‍යංජනය තමයි වැඩිපුර බෙදන්නේ, අනිත් ඒවා අඩුවෙන් බෙදන්නේ. මේ විදිහේ අත්දැකීම් අපට ඕන තරම් තියෙනවා. එහෙනම් අද ඉඳලා අපි මේ ඇස් දෙකෙන් කමඨාණක් වඩනවා. අයස කියන දුප්පත්කම අපි කමඨාණක් කරනවා. මේ අටලෝ දාමට අවුෙච්ච නැති කෙනෙක් නැහැ. එහෙනම් අපි බේරෙන්න අවශ්‍ය කටයුතු කරනවා. දුප්පත්කම ලෝකෝත්තර දුප්පත්කමක් වශයෙන් අදනවා. අද ඉඳලා මේ ඇස් දෙකෙන් අපි කවදාවත් කෙලෙස් ඇති කරන්නේ නැහැ. භවයක් අදා ගන්න නැහැ. ජාති ජරා දුක්ක දෝමනස්ස ඇති කරන්නේ නැහැ. අපි ඉපදීම නවත්තන්නට අවශ්‍ය කටයුතු වල නිරත වෙනවා. අපි ඇස් වලින් දුප්පත් වෙනවා. මේක භාවනානු යෝගී කමඨාණක් වශයෙන් වඩන්න ඕනේ. නැවත අපට ප්‍රශ්නයක් තියෙනවා. මේ කන් වලින් අපි දුප්පත් වෙන්න ඕනේ. අයස කියන අටලෝ දාමින් අපි බේරෙන්න ඕනේ. කොහමද මේ කන් දෙකෙන් දුප්පත් වෙන්නේ කියලා බැලුවාම මේ කන් වලට නේද ඇයෙන තරම් අකුසල කර්ම මේ සංසාරයේ තියෙන විවේචනාත්මක කරුණු ගෞරවාන්විත කරුණු නිന്ദාසගත කරුණු ඕන තරම් ඇයෙන්නේ මේ කන් දෙකට කන් දෙකට එම් ඇයෙනකොට අපි දුප්පත් වෙන්න ඕනේ සබ්ද විතරක් ගන්නවා වෙන මොකවත් අරන් නැහැ. අපි දුප්පත් අපිට මොකවත් ගන්න පුළුවන් කමක් නැහැ. අපට මතකයි එක ගෙදරකට වැඩියා. ඒ ගෙදර ඉඳ ගන්න පුටුවක් නැහැ. පොඩි ඉරිච්ච පැදුරු කෑල්ලක් පිනනවා. ඒ ගෙදර මොකවත් නැහැ. කිසිම දෙයක් නැති තරම් ඉස්සෙලා. පස්සේ දැනගත්තේ ඒක ගෙයක් නෙමෙයි ඒක ගල්ලෙනක්. ඒ වාසස්ථානයේ ඒ ඉන්න ඒ කෙනා කවුද කියලා බලනකොට එයා තාපසේ මොනවද තින්නේ පොඩි පැදුරු කෑල්ලක් පිනනවා ඉරිලා පාත්‍රයක් පිනනවා එච්චරමයි වෙන මොකවත් නැහැ. පින්ඩ පාතේ කරගෙන ඇවිල්ලා වළඳලා ඒක සෝදලා ඒකෙන් තමයි පැන් ගන්නෙ. කොට්ටෙට තියාගන්නේ පාත්‍රය රෙදි සෝදන්නේ පාත්‍රෙන් උණු වතුර රත් කරගන්නේ පාත්‍රයෙන් ගිලම්පස කසාය අදාගන්නේ පාත්‍රයෙන් ගල් තුනක් තියලා ලිප හදලා ගැඹුරු තැන් වලින් වතුර ගන්න පාවිච්චි කරන්න බාල්දියත් පාත්‍රේ සැතපෙන්නේ අර පැදුරු කෑල්ලේ භාවනා කරන්නේ පැදුරු කෑල්ලේ විවේක ගන්නේ පැදුරු කෑල්ලේ ආගන්තුකයෙකුට ඉඳ ගන්න දෙන්නේ පැදුරු කෑල්ල පැදුරු කෑල්ලකුයි ඒ කියන පත්කඩයක් වාගේ පැදුරු කෑල්ලකුයි පාත්‍රයයි විතරයි තියෙන වෙන මොකවත් නැහැ. එහෙනම් එයාගේ මට්ටම ගොඩක් දුප්පත් වෙලා. නමුත් බඹයක් විතර උස තියෙන මේ කයේ කොච්චර පෝසත්ද කියලා ඇහුවොත් එයා කියනවා මට ඉඩම් මෙච්චරක් තියෙනවා, ගෙවල් තියෙනවා, යාන වාහන තියෙනවා, මට භාර්යාව ඉන්නවා, දරුවෝ ඉන්නවා, ඥාතියෝ ඉන්නවා, මට මෙච්චර මුදල් තියෙනවා. දැන් එකක්වත් එයාගේ කයේ එල්ලලා තියෙනවද? අත් දෙකට දීලා තියනවද? නැහැ, මොකවත් නැහැ. හැබැයි යා මනසින් අල්ලාගෙන ඉන්නවා මම මෙච්චර දේවල් තියෙන විශාල ධන සම්භාරයකට ඉමිකම් කියන පෝසතෙක් කියලා. එතන තමයි එයාට වැරදුනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ බඩු මුට්ටු මොකවත් තියෙන්න බෑ. මෙයා ඉස් වෙන්න ඕනේ. මෙයා නිරෝධ වෙන්න ඕනේ. සෑම තපරයක් ගානේ මේ කන් වලට ඇෙන ශබ්ද වලින් ඇතිවෙන්නා වූ අනවශ්‍ය කර්ම වලින් අපි වැළකෙන්න ඕනේ. ඕනම දෙයක් ඇහිච්චාවේ හැබැයි කර්ම හදාගන්නේ නැහැ. චිත්තානුපස්සනාවෙන් අපි ජීවත් වෙන්න ඕනේ. මේ සීය පවතිනවා නම් මේ ගුණධර්ම අපි තුල වැඩෙනවා නම් කන කියන ආයතනය තුලින් අපි ගොඩාක් දුප්පත් වෙනවා. දුප්පත් කියලා කියන මේ කාරණාව අපිට මොකවත් නැහැ කියන එක නෙමෙයි. කිසිම දෙයක අපි බැඳිලා නැහැ කියන එක. එහෙනම් බැඳිච්ච නැති ස්වභාවය, ඇලිච්ච නැති ස්වභාවය, ගැටෙන්නේ නැති ස්වභාවයට තමයි දුප්පත්කම කියන්නේ. ඇලිීම, ගැටීම, බැඳීම තියෙනවා නම් සංස්කාරේ ඕනතරම් එයාට ඉපදෙන්න හේතු තියෙනවා, ඉපදෙනවා, දුක් විඳිනවා. එහෙනම් එයා ගොඩාක් පෝසත් බව ලක්ෂයක් විතර තියෙන පෝසතෙක් යා. අම්ම බිම් මංගලක්ම කොටන්ඩ දක්ෂකම තියෙන පෝසතෙක් යා. ගොඩාක් ළමයින් වලට කණ්ඩ බොණ්ඩ දෙන්න හැම තැනම ඉපදිලා ගෙවල් ලදන්ඩ එයා පෝසත් වක්කන් තිනවා. එහෙනම් අපේ ජීවිත තුල මේ කන් දෙකෙන් අපි වඩන කමඨාන තමයි අපි මේ කමඨාන වඩාගෙන යනකොට අපි වඩවඩා දුප්පත් වෙන්න ඕනේ. අපට ඇයෙන වචනය ලෝභ දේශ මොහ මොනමදේ උනත් ඒක තුලින් මොකවත් අරගන්නේ නැහැ. අරගෙන නිදම් කරගෙන අපි රෝගාතුර වෙන්නේ නැහැ. ඒ හැම එකක්ම කල්පනා කරලා මනසින් අත්හැරලා අපි කන් දෙක තුලින් අපි දුප්පත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපේ වචනේ ගත්තාම මොනතරම් මේ වචනෙන් අපි පෝසත්ද මිනිස්සුගේ ඉතරිදවන්න මිනිසුන්ට අපහාස කරන්න අපි මොනතරම් පෝසත් වෙලා ඉන්නවද මේ වචනෙන් මිනිසුන්ට නිඳා කරන්න මොනතරම් කර්ම කාරණා වලින් අපි පෝසත් වෙලා ඉන්නවද අන්න මේ අඩුව හදන්න ඕනේ. කොච්චර බැන්නත් වචනයක්වත් කියන්නේ නැහැ. ඇයි වචන නැහැ? යා දුප්පත්. පෝසතාට ඕනතරම් වචන තියෙනවා කතා කරන්න. දුප්පත් කෙනාට වචන තියෙන්නේ කීපයයි. එයාට කතා කරන්න කරුණු නැහැ. එයා නිස්සබ්ද වර්ග විඳගෙන ඉන්නවා. එහෙනම් මේ ආකාරයට අපගේ ජීවිතවල අපි දුප්පත්කම ප්‍රගුණ කරනවා නම්, අපේ වචන වලින් අපි දුප්පත් වෙනවා නම්, නිස්සබ්ද වෙනවා නම්, සෑම අවස්ථාවක් තුළම අපි කීකරුකමේ සරණ යනවා නම්, අපේ භවයේ නවත්තන්න මීට වඩා අවස්ථාවක් අපට අවශ්‍ය නැහැ. එහෙනම් අයස කියන මේ දුප්පත්කම අපට තේන්න තියෙන බඩමුට්ටු වලින් සීමා වෙන එකක් නෙමෙයි. මේක ලෝකෝත්තර ධර්මතාවය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝකය හදන්න එපා, තමන්ව හදා ගන්න. එහෙනම් ඒ ධම්මපදයට අනුව ලෝකේ පෝසත් කරන්න එපා, තමන් පෝසත් වෙන්න. ලෝකේ දුප්පත් කරන්න එපා, තමන් දුප්පත් වෙන්න. එහෙනම් ඒ ප්‍රකාශය මේ ප්‍රකාශයට සැසඳෙනවා. එහෙනම් අපට තියෙන්නේ ලෝකේ දුප්පත් කරන්න නෙමෙයි, අපිව දුප්පත් කරගන්න. ලෝකේ දුප්පත් කරනවායි කියලා කියන්නේ හැම දෙයක්ම අපි කඩා වඩා ගන්නවා, අයිති කරගන්නවා, අත්පත් කරගන්නවා. එහෙනම් ලෝකයේ දේවල් තමන් සතු කරන්න අදින්නාදානය කරන්න ඕනේ. තමන් සතු දේවල් අත්තරලා අන්සතු කරනවා නම් එයා දාණය පුරුදු කරන්න ඕනේ, අත්තරීම පුරුදු කරන්න ඕනේ. එහෙනම් තම තමන්ගේ ජීවිතවල අපිට තියෙන අත්දැකීම් වලින් කල්පනා කරලා බලනකොට, අපි දුප්පත් උනාද පෝසත් උනාද කියලා බලනකොට පෝසත් භාවයට තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. එහෙනම් අදහිඳලා අපි අනුන්ගේ දේවල් මොකවත් ගන්න නැහැ. පෝසත් වෙන්නේ, අපි දුප්පත් වෙනවා. අපි ළඟ තියෙන හැම එකක්ම දීලා ඉවර කරනවා. එහෙනම් අපේ වචනය තුලින් අපි දුප්පත් වෙන්නේ කොහමද? කර්ම ඇති නොවන විදියට, ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති නොවන විදියට අපි වචන පාවිච්චි කරන්න ඕනේ. අපේ වචනවල දුකක් තියෙන්න බෑ, ඉපදීමක් තියෙන්න බෑ. ඒ වචන වලින් නිවීම පමණක් තියෙන්න ඕනේ. එහෙනම් නිවුණයි කියලා කියන්නේ මොකවත් නෑ, එයා දුප්පත් කෙනෙක්. එහෙනම් අපේ දුප්පත්භාවයේ කමඨාන අපේ වචන වලින් වඩන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ. ඒක මේ තප්පරයේ ඉඳලාම සිදු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, අපේ නාසය තුලින් අපි දුක් වෙන්න ඕනේ. ඒ නාසය තුලින් අපි දුප්පත් වෙන්න ඕනේ. මොකද්ද මේ දුක් වෙන කාරණා, දුප්පත් වෙන කාරණා කියලා කිව්වම, මේ ගන්ධය නිසා මොනතරම් භවවල මං ඉපදුනාද, මේ ගන්ධය නිසා මේ ලෝකේ මම මොනතරම් දුක් වින්දද. එහෙනම් අදහිඳලා මං දුප්පත් වෙනවා. මම නාසය තුලින් ඇදෙන කර්ම නවත්තලා දානවා. මම කර්ම ගොඩ නගන්නේ. මම දුප්පත්කම වෙන්න මේ නාසය තුලින් අට ගන්නා වූ ක්ලේශ ධර්මයන් කෙරෙහි සීයෙන් ඉඳලා චිත්තානුපස්සනාවෙන් ඒ හැම කර්මයක්ම අවෝසි කර්ම බවට පත් කරනවා. එහෙනම් අපට නාසයනු දුප්පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ දිව අපි දැක්කා, ඇස දැක්කා, කන දැක්කා, නාසය දැක්කා. එහෙනම් කයෙන් කොහමද මේ දුප්පත්කම වඩන්නේ කියලා බැලුවාම, කායික චර්යාවලින් අපි කර්ම හදනවා. නැවත නැවත ඉපදෙන්න, අපි පෝසත් වෙන්න, වස්තු එකතු කරන්න. එහෙනම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ කායික චර්යාව තුලින්, මේ ඇසිරීම තුලින් මේ ලෝකයේ කිසිම කෙනෙකුට සිත රිදවලා, කය රිදවලා, කර්ම ඇති නොකරගෙන අපට මේ සංසාර විමුක්තියටපත් වෙන්න. එහෙම අපට කරන්න පුළුවන් නම්, අපේ ජීවිතයේ දක්ෂකම තියෙනවා නම්, කායික චර්යාව තුළින් අපි දුප්පත් වෙනවා. හේතුව හැම දෙයක්ම අපි අත්හැරලා. සිත පෝසත් වෙනවායි කියලා කියන්නේ තප්පරයකට සිතවිලි 40ක් විතර ඉපදෙන මට්ටම. සිත දුප්පත් වෙනවායි කියලා කියන්නේ තප්පරයට එක සිතවිල්ලක් පවතින නිවිච්ච ස්වභාවය. එහෙනම් අපේ සිත සිතිවිලි වලින් පරිස්සම් කරන්න ඕනේ. අපේ චේතනා පිළිබඳ විමසිලිමත් වෙන්න ඕනේ. සෑම විනාඩියක් ගානේ, තප්පරයක් ගානේ අපේ සිත පිළිබඳව අපි අවධානමෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම අපිට කටයුතු කරන්න පුළුවන් නම් චෛතසික වලින් ඇතිවෙනා වූ සෑම සංස්කාර ධර්මයක්ම අවෝසි කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපේ වැඩනිමා කරගෙන සසර දුකෙන් එතර වෙන්න මේ දුප්පත්කම විතරක් සෑයි. මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ අයසකින දුප්පත්කමට මෙච්චර මූලාසනයක් දුන්නේ, වටිනාකමක් දුන්නේ කියලා බලනකොට අපි දැක්කා මේ ලෝකේ ලාභ අලාභ කියලා තිබුණා, නින්දා ප්‍රශංසා කියලා තිබුණා, යස අයස කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ අනාගාමි ඵලයට පත් වෙන ධර්මතාවයයි මේක කියන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ යසකින පෝසත්කම කුසලයේ එකතු කරලා පින එකතු කරලා ගොඩාක් පෝසත් වෙනකොට යසකින ධර්මතාවය අපි තුල පරිපූර්ණ වෙනකොට එයා කුසලෙන් පිරීලා අනාගාමි මාර්ගයට වැටෙනවා. එයා පුරවලා පුරවලා පස්සේ කල්පනා කරනවා, රුවන්වැලි සෑයට මල්ලාසනේ ඇදුවා, තූපා රාමේට මම ගඩොල් නැද්දා, මිරිස වැටියට මං තීන්ත ගැව්වා, අනේ මං කරගත්ත කුසලයේ ප්‍රමාණය දිව්‍ය ලෝකේ ඉපදිලා භුක්ති විඳලා මේක ඉවර කරන්න බෑ, මනුෂ්‍ය ලෝකේ ඉපදිලා සක්විති රජකම් කරලා ඉවර කරන්න බෑ, ඒ තරම් කුසල් එකතු කරලා පින් එකතු කරලා කවදානම් මේක ඉපදිලා ඉවර කරන්නද, ගෙවලා ඉවර කරන්නද බය හිතෙනවා. මේ ඔරුව ගැන, මේ අබල ගැන, මේ ඔරුව අතාරින්න ඕනේ, මේ අබල අතාරින්න ඕනේ, සංසාර දුකෙන් එතර වෙන්න මේ කෙලෙස් සයුර එතර වෙච්ච ගමන් මේ ධර්මයත් ඔරුවත් මං අත්හරිනවා. හේතුව ධර්මයෙන් වැඩකුත් නැහැ, කමඨාණයෙන් වැඩකුත් නැහැ. එහෙනම් මේ දෙක දැන් මට ප්‍රශ්නයක් කියලා බය වෙලා දැන් එයා කුසලුත් නිරෝධ කරනවා, අකුසලත් නිරෝධ කරනවා, පෞපින් ඔක්කොම නිරෝධ කරනවා. ඉපදීමට හේතු වෙච්ච සෑම සංස්කාර ධර්මයම පලායත්වා නිරෝධ වෙත්වා මට නිවීම සලසත්වා කියලා එයා රෑදවල් දෙකේම මේවා නිරෝධ කරනවා. නිරෝධ කරනකොට එයා දුප්පත් වෙනවා, මේ ලෝකයේ මොකවත් එයාට ලැබෙන්නේ නැහැ. එනා ආර්ය ජාතියේ ඉපදිච්ච ආර්ය ශ්‍රාවකයාට තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කර්මයක් පිනනවා, ඒ කර්මය පරිසම් දෙනවා. මොකද්ද ඒ කර්මය? මාර්ගඵල ලාභියෙකුට මේ ලෝකයේ සිව්පසෙන් අඩුවක් වෙන්නේ නැහැ. මේ ලෝකයේ කොහේ හිටියත් කොච්චර ගුණධර්ම වලින් අඩුවෙන් හිටියත් සිව්පසේ වර්ධින්නේ නැහැ, අනිවාර්යෙන් ලැබෙනවා. ඒ ලැබෙන්නේ අපේ ගුණයට නෙමෙයි, තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණධර්මයට, උන්වහන්සේගේ කුසලයට අපට ලැබෙනවා, ඒ බුද්ධත්වයේ ආනිසංසයට අපට ලැබෙනවා. එනනම් මේ අනාගාමි මාර්ගය යන ආර්ය උත්තමයා ඉතනවා කුසල් කරන්න කරන්න ගොඩාක් දේවල් ලැබෙනවා, යානවාන ලැබෙනවා, ඉඩකඩන් ලැබෙනවා, මිලමුදල් ලැබෙනවා. එනනම් මෙච්චර දේවල් අරගෙන මං නැවත නැවත ආපස්සට යනවා, ලෝභය වඩනවා, බැඳීම වඩනවා, ඇලීම වඩනවා, මේවා ආරක්ෂා කරගන්න ගැටීම වඩනවා. මේක වඩලා බෑ, මම එතර වෙන්න ඕනේ, නතර වෙන්න ඕනේ, ඉවර කරන්න ඕනේ කියන අදහස පෙරදරි කරගෙන එකතු කරගත්ත හැම කුසලයක්ම පිනක්ම ඉවර කරනවා. ඉවර කරගෙන ඉවර කරගෙන යනකොට එයා දුප්පත් වෙනවා. කොච්චරද කියලා කිව්වොත් පාත්‍රයේ විතරක් අතේ තියාගෙන ගායට වාඩි වෙන මට්ටමට එයා දුප්පත් වෙනවා, හැම දෙයක්ම අත්හැරලා. එතකොට තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කුසලය අපට පරිසම් දීලා සිව්පසින් අපට අපෝපස්ථාන කරනු ලබනවා. එතනින් එයාට මොකවත් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ අයස කියන දුප්පත්කම, මේ කුසලයේ ඉවර කරන, අකුසලයේ ඉවර කරන, පෞපින් ඉවර කරන, නිරෝධ ගාමිනී කරන, අනාගාමි ඵලය ලබා දෙන්න පුළුවන් වාසනාවන්ත උත්තරීතර ධර්මතාවයක්. එහෙනම් කල්පනා කරලා බලන්න අපේ ජීවිතය තුළ මේ කුසල් ටික ඉවර කරලා පින් ටික ඉවර කරලා අපි දුප්පත් වුණාම අපට මොකද්ද වෙන්නේ කියලා බලනකොට මේ දුප්පත් භාවය තුළින් අපට එකක් වෙනවා. ඒක තමයි මේ ආයතන අය නිරෝධ වෙලා යනවා. නැවත කවදාවත් ඉපදෙන්න ඒගොල්ලන්ට පෝසත් වෙන්න බෑ. කර්ම නැහැ. ගෙවල් නැහැ. කයක් නැහැ. ඉපදීමට මව් කුසක් නැහැ. ඉපදෙන්න ස්ථානයක් නැහැ. දේශයක් නැහැ. ජාතියක් නැහැ. දිසාවක් නැහැ. ඒ කියන්නේ එයා හැම පැත්තෙම දුක්පත් වෙලා. එහෙනම් මේ දුක්පත් භාවයේ තමයි අපගේ ජීවිතයේ තියෙන එකම අරමුණ ආර්ය මාර්ගය. එහෙනම් අපගේ ජීවිතය තුළින් අපි සෑම දවසක්ම දුක්පත් වෙන්න වෑයම් කරන්න ඕනේ. එහෙනම් මේ දුක්පත්කම තුළින් තථාගතයන් වහන්සේ තවත් විශේෂ පණිවිඩයක් දේශනා කරනවා. මේ සිත කම්පණය වෙන ධර්මතාවයන් තියෙනවා අටක්. එහෙනම් දුක්පත්කම තුළින් අපි කම්පණයටපත් වෙනවා. ඒ කම්පණය අදා ගන්න ඕනේ. චිත්තං යස්සන කම්පති. එහෙනම් අපේ ජීවිතය තුළ අපේ සිත කැළඹෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. අපට මේ භවයේ වැඩ කරගන්න බැරි වුණා. අපට ආදායම් ලබා ගන්න බැරි වුණා. මෙච්චර අවුරුදු ගාන ගිහිල්ලා තාම ගෙදර වැඩ ඉවර කරගන්න බැරි වුණා. මේ දුක්පත්කම නිසා සිත කම්පණයටපත් වෙනවා. මේ කම්පණයටපත් වෙනකොට අපි සිත සනසන්න ඕනේ ලෝකෝත්තර පෝසත්කමෙන්. එහෙනම් මම මේ හැම දෙයක්ම අත්හැරලා මේ දුක්පත්කම තමයි මන් තුළ විශාල කලකිරීමක් ඇති වුණේ. මේ දුක්පත්කම නිසා තමයි මම අසරණ කෙනෙක් බවට පත් උනේ. එහෙනම් මේ විදියට මගේ ජීවිත කාලය තුරාම මම දුක්පත් වෙලා අල්පෙච්ඡතාවෙන් අවමතාවෙන් ජීවත් වෙනවායි කියලා අදිස්ථාන කරන්න පුළුවන් නම් අන්න ඒ දුක්පත්කම තුළින් අපට සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. මොකද්ද මේ පෝසත්කම කියලා කියන්නේ කියලා බැලුවාම ඒකත් මේ කුසලානි සංස ලෝකෝත්තර එකතු කර ගැනීම කියලා ඒකේ අනිත් පැත්තත් අපිට හිතන්න පුළුවන්. යම්කිසි කෙනෙක් මේ ලෝකයේ කුසල් වැඩි කරනවා නම්, පින් වැඩි කරනවා නම්, ගුණධර්ම වැඩි කරනවා නම් ඒ කියන්නේ එයා මේ ලෝකයේ ලෝකෝත්තරව පෝසත් වෙනවා. හැබැයි එයාට අනිවාර්යම තේරෙනවා මේ පෝසත් වෙන්න කර්ම හදලා කුසල් වැඩිපුර කරගත්තා, පින් වැඩිපුර කරගත්තා. දැන් ගොඩාක් පින් කුසල් තියෙනවා, ඕනම දිව්‍ය ලෝකෙකින් ඉපදෙන්න පුළුවන් කියලා තේරෙනකොට එයාට තේරෙනවා අනේ මං ඉපදීමට වැඩ කරගෙන භවගාමි වෙන්න වැඩ කරා. එහෙනම් භවගාමි වෙලා බෑ, මේ ඔක්කොම අත්හරින්න ඕනේ කියලා ඒ භාවනා යෝගියා හැම දෙයක්ම අත්හරිනකොට මේ හැම දෙයක්ම නිරෝධ වෙලා යන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනකොට අපට පෑදිලිව පේනවා මෙයා එන්න එන්න දුප්පත් වෙනවා. එහෙනම් මේ දුප්පත් භාවයේ පෝසත් භාවයේ කියන්නේ මොකද්ද කියලා නැවත ගවේෂණය කරලා බලනකොට භාග්‍යවතුන් වහන්සේ ගොඩාක් ගැඹුරු ධර්මයක් දේශනා කරනවා. ඒක තමයි පෝසත් භාවයේ කියලා කියන්නේ කාමසුකල්ලිකාන යෝගය. දුප්පත් භාවයේ කියලා කියන්නේ අත්තකිලමතාන යෝගය. එහෙනම් මෙතන මේ අන්ත දෙක පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා. එනම් මේ දේශනා කරන ධර්මය අරගෙන බලනකොට අපට පෑදිලිව පේනවා මේ ලෝකේ හැම කෙනාම එක්කෝ පෝසත් වෙලා නැත්නම් දුප්පත් වෙලා. එනම් මේ හැම කෙනාම අවුවෙච්ච ධර්මයක් තමයි මේ පෝසත් දුප්පත් කියන යස අයස කියන ධර්මතාවය. මේක ලෝකේ පවතින ධර්මතාවයක්. දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට අනුව බලනකොට ඒගොල්ල ආයතන පයෙන් පෝෂණය වෙන්නේ නැහැ. කුසලෙන් පෝසත් වෙනවා, පිනෙන් පෝසත් වෙනවා. ඒගොල්ලොනු අටලෝ දාමට අහුවෙලා. එහෙනම් මේ අටලෝ දාමෙන් දිව්‍ය ලෝකයේ සක්‍රදේවේන්ද්‍රටවත් නිදාසෙන්ට බැරි නම්, ගැලවෙන්ට බැරි නම් මේ ලෝක සත්වයා කොහොමද ගැලවෙන්නේ? එහෙනම් අපේ ජීවිතවල අද ඉඳලා අපි දුප්පත් වෙන්න වෑයම් කරමු. දුප්පත් වෙන්න කමටාන් වඩමු. දුප්පත් භාවයේ පිළිබඳ වැඩ රාජකාරිවල නිරත වෙමු කියන එක තමයි අද ඉඳලා අපි වඩන්ට යන කමටාන ආර්ය මාර්ගය. එහෙනම් අපි දැක්කා ආයතන අයෙන් දුප්පත් වෙන්නේ කොහමද, ඒක කමටානක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහමද කියලා. එහෙනම් දුප්පත් භාවය අපේ සංසාර විමුක්තිය, දුක්ඛ දුප්පත් භාවය දුකෙන් නිදහස් වීම, එහෙනම් කොහොමද මේ දුප්පත් වෙනකොට ආයතන අය දුප්පත් කරවනකොට දුකෙන් නිදහස් වෙන්නේ දුක පැමිණෙන්නේ පෝසත් භාවය තුළ ඉඩම් තියෙන මිනිස්සෙකුට ඉඩම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා ගෙයක් තියෙන මිනිස්සෙකුට ගෙවල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා දරුවෝ භාර්යාවෝ ඥාතියෝ මිත්‍රයෝ සහෝදරයෝ ඉන්න කෙනෙකුට ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා එහෙනම් මේ සෑම ප්‍රශ්නයක්ම එන්නේ පෝසත් භාවය තුළ නේද වාණයක් තිබුණාම වාණය තුලින් එයාට ප්‍රශ්න එනවා නඩත්තු වියදම හොයන්න ඕනේ එහෙනම් අපගේ ජීවිතය තුළ අපි දුක්පත් වෙන්න හැම භාණ්ඩයක්ම දන් දීලා ඉවර කරනකොට සෑම අවස්ථාවක් තුළම අපි දුක්පත් බව වෙනුවෙන් වැඩ කරනකොට මේ කර්මය අපිට අත්හැරිලා දන්නේම නැහැ අපි දුක නිවා ගන්නවා මේ දුක කියන ධර්මතාවය අපට ලං වෙන්නේ නැහැ අපි ආක්‍රමණය කරන්නේ නැහැ එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය සම්පූර්ණ වෙනවා මේ අයස කියන ධර්මය අපි තුල මෙනෙහි කරනකොට මේ ලෝකයේ මිනිසියෙකුට දේ ආකාරයෙන් දුක ඇති වෙන්න පුළුවන් එකක් තමයි භෞතික දුක අනිත් එක තමයි මානසික දුක එහෙනම් අපේ ජීවිතවල දුක් වර්ග දෙකම පැවතෙනවා අපි දක්ෂ වුණොත් අපට පුළුවන් මේ අයස කියන දුප්පත්කම වඩලා මේ නාම රූපත් එක්ක තියෙන සම්බන්ධකම් බිඳලා හැම දෙෙම දන් දීලා මම සැබවින්ම ආයතන අයම දුප්පත් කියනකොට අපේ කර්මය එනවා අපිට පරිසම් දෙන්න පරිසම් දීලා යහපත කරලා යනවා අපිට කාටවත් කරන්න බෑ කිසිම අකටයුත්තක් එන අද ඉඳලා අපේ දුක නිවා ගන්න දුප්පත්කම වඩමු අද ඉඳලා අපේ විමුක්තිය වඩන විමුක්ති මාවත එලි කරන දුප්පත්කම වඩමු අපේ චර්යාවලින් ඕනතරම් වැරදි තියෙනවා අපේ චර්යාවලින් ඕනතරම් අසත්පුරුෂ ක්‍රියාකලාප තියෙනවා මේ හැම එකක්ම තේරුම් අරගෙන නිරෝධ කරන්න ඕනේ එහෙම නිරෝධ කෙරුවොත් විතරයි සංසාරයෙන් එතර වෙන්නේ එනං අපේ ජීවිත කාලය තුළ අපි ලබාපු ශ්‍රේෂ්ඨම ධර්ම දේශනාව තමයි අටලෝ ධාම තුලින් අපි අවබෝධ කරගත්තා වූ අයස කියන ධර්මතාවය මේ සෑම තැනම පවතින ධර්මතාවය සෑම ලෝකයකම පවතින ධර්මතාවය සෑම කෙනාම අසුවෙච්ච ධර්මතාවය එනම් මේ අටලෝ ධාමට අවුෙච්ච නැති කෙනෙක් නෑ එනම් අපිවත් බේරමු කියන අවස්ථාව අදිස්ථානෙ ඇති කරගෙන මේ දුප්පත්කම පෝසත්කම කියන ධර්මතාවය තුළ ලෝකෝත්තරව ඇසිරෙමු අපි මේ ලෝකයේ දුප්පත්කම වඩනවා නම් දුක ඇති වෙන්නෙත් නෑ දුකට හේතු හොයන්නෙත් නෑ නිරෝධ ගාමිනී පටිපදා වඩන්නත් ඕනේ අපට පුළුවන්කම තියනවා මේ මිනිසත් භවය මේ ආකාරයෙන් මෙතනම නිවලා දාන්න. එහෙනම් මේ ධර්මදේශනාව කමඨාන අපට භාවනාවක් වුණා. අපට උත්තරීතර නිවන් මාර්ගයක් බවට පත් වුණා. කමඨානක් වශයෙන් පත් වුණා. එහෙනම් මේ කමඨාන වඩන්න ඕනේ. මේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අලාභය එහෙම නැත්නම් ලාභය එහෙම නැත්නම් නිന്ദා එහෙම නැත්නම් ප්‍රශංසා එහෙම නැත්නම් යස අයස සන්තෝෂය දුක මේ කාරණා හැම එකෙම මේ මිනිස්යාගේ සිත කම්පණයට පත් වෙනවා පීඩාවට පත් වෙනවා එහෙනම් අපේ ජීවිතය තුළ මේ පීඩාව නැති කරන්න මේ කම්පණය නැති කරන්න අපට කරන්න තියෙන එකම එක දේ තමයි ආයතන අය දුක් කරලා සසරෙන් එතර වෙන එක. එන අද ඉඳලා මේ කමඨාන වඩමු. අද ඉඳලා මේක ಗುಣධර්මයක් වශයෙන් වඩමු. සෑම මොහොතක් තුළම මේ සංඥා එක්ක නාම රූප එක්ක මේ අසකන දිවනාසය සමසිත ගනුදෙනු කරනවා. සෑම තප්පරයක් තුළම මේ ගනුදෙනුව දුප්පත් වෙන්න කර්මවලින් දුප්පත් වෙන්න ලෝභ දේශ මොහවලින් දුප්පත් වෙන්න වෛරවලින් රාගවලින් ద్వේසවලින් දුප්පත් වෙන්න එහෙම දුප්පත් වෙන්න පුළුවන් නම් අපි ලෝකෝත්තරව පෝසත් වෙනවා මේ ලෝකයේ ලෞකික වශයෙන් ගොඩාක් දුප්පත් වෙනවා එහෙනම් මේ කමඨාන අද ඉඳලා අපගේ ජීවිතවල වඩන්න තියෙන කමඨාන භාවනාව කරගත්තා. මේ කමඨානේ සරණ යමු. සෑම මොහොතක් ගන්න මේක වඩමු. සෑම තප්පරයක් ගන්න මේක පුරුදු කරමු. ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර දුකෙන් එතර වෙන්න, මේ ලබාපු මිනිසත් භවයේ පරිනිර්වාණයට පත් වෙන්න මේ ධර්ම දේශනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඩයි මේ මාමංගල සූත්‍රයේ තුල අටලෝ දාමත්, ඒ අටලෝ දාම තුළින් සිත කම්පණය වීමත් පිළිබඳව අපි දැන් ගොඩාක් දැනුවත් වෙලා ඉන්නේ. මේ අටලෝ දාම අපේ ජීවිතයට සම්බන්ධ දාමක්. මොකද මේ අටලෝ දාම කියන්නේ මේ බඹලොවක් විතර උස තියෙන මේ ලෝකයේ අන්තර්ගත වෙච්ච දාමක්. අපි හැමෝම දැනගෙන ඉන්නවා අටලෝ දාම මේ පෘථිවි තරලයට අදාළ දාමක්, මේ ලෝකයට අයිති දාමක් කියලා නැහැ. මේ අටලෝ කියලා කියන්නේ මේ මොකද මේ ලෝකය, බඹයක් විතර උස තියෙන මේ ලෝකය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය හොයන්න යන්න එපා, තමන් හොයා ගන්න. එනං ලෝකයේ සමානයි බඹයක් විතර උස තියෙන කයට. මේ කයෙන් තමයි මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. මේ කයෙන් තමයි හැම දෙයක්ම විනාශ වෙන්නේ. කයෙන් තමයි හැම දෙයක්ම නිරෝධ වෙන්නේ. එහෙනම් මේ අටලෝ දාම කොහෙද පවතින්නේ? මේ බඹයක් විතර උස තියෙන කයේ. එහෙනම් මේ කයට අදාළ ආයතන අයෙන් තමයි අනාගාමි රාහත් සම්බුද්ධ පච්චේක බුද්ධ කියන පළවලටපත් වෙන්නේ. එහෙනම් අපි දැක්කා මේ කය තුල තියෙන අලාභය පවතින්නේ මේ ආයතන අය තුල, ලාභය පවතින්නේ ආයතන අය තුල, ප්‍රශංසාව නින්දාව පවතින්නේ මේ ආයතන අය තුල, ලාභය අලාභය පවතින්නේ ආයතන අය තුල. එහෙනම් මේ බබයක් විතර උස තියෙන මේ ලෝකයට අන්තර්ගත වෙච්ච ධාමං භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුට්ටස්ස ලෝක ධම්මේයි. එහෙනම් අපේ බබය තමයි අපට අදන්න තියෙන්නේ. මේ බඹේ තියෙන මේ ධර්මතාවයන් අටෙන් බේරෙන්න තියෙන්නේ. ඒ බේරෙන්න තියෙන ධර්මතාවයන් අට තමයි අටපුරුෂ පුද්ගලා, මාර්ගඵලත් මාර්ගයත් කියන මේ අට ආකාර මට්ටම් අට. එහෙනම් ඒ මට්ටම් අටටමපත් වෙන්නේ කවුද? Taman නේද? සෝවා මාර්ගයටපත් වෙන්නේ, සෝවාන් ඵලයටපත් වෙන්නේ, සකෘදාගාමි මාර්ගයේ ඵලයටපත් වෙන්නේ, අනාගාමි මාර්ග ඵලයටපත් වෙන්නේ, අරියත් මාර්ගයට ඵලයටපත් වෙන්නේ තමන්ම නේද? එහෙනම් මේ අටපුරුෂ පුද්ගලයා, මේ පුද්ගලය අට දෙනාම අට දෙනෙක් නෙමෙයි, තමන්මයි. රාතන් වහන්සේ තුල සෝවා මාර්ගය තියනවාද කියලා බැලුවාම තියෙනවා. එයාට සෝවාන් වෙන්න කමටහන් දෙන්න පුළුවන්. එහෙනම් සෝවාන් ඵලය තියනවාද බැලුවාම ඵලයක් තියෙනවා. සකෘදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරියත් මාර්ගයේ ඵලය, මේ පුද්ගලයෝ අට දෙනාම රාතෙක් තුල වැඩ ඉන්නවා. එහෙනම් මේ අට දෙනාගෙන් සමත්ිත ਸਰව සම්පූර්ණ වෙච්ච බඹයක් විතර උස තියෙන මේ කයට මේ එක පුද්ගලයාට තමයි අට පුරුෂ පුද්ගලා කියලා කියන්නේ. අට පුරුෂ පුද්ගලෝ නෙමේ, අට පුරුෂ පුද්ගලා. එනම් මේ වචනවලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එකම පුද්ගලයෙක් අට දෙනෙක් බවට පත් වෙනවා. මට්ටම් අටක් එයා තුළ පවතිනවා. එනම් මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකය තුළ මේ ධර්මතාවයන් අටක් පවතිනවා. අටලෝ දාම කියලා දේශනා කරනවා. එනම් මේ අටලෝ දාමෙන් අපි නිදහස් වෙනකොට, නිවන ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ අටලෝ දාමට අනුව මාර්ගඵලවලටපත් වෙලා ඒ පුද්ගලයා අපිතුලින් ලෝකෙට සංඝයා වශයෙන් ඉදිරිපත් වෙනවා. එහෙනම් මේ සූත්‍රය තුල මේ අට ආකාර ධර්මතාවයන් තුල, අට ආකාර පුරුෂයන් තුල, පුද්ගලයන් තුල අපි විශාල ධර්මතාවයක් දැක්කා. භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා මා ගැඹුරු ධර්මතාවයක් දේශනා කළා මේ 11 වෙනි ගාථාව තුලින්. එහෙනම් අද ඉඳලා අපි තනියෙන්ම පුද්ගලයෝ අට දෙනෙක් බවට පත් වෙමු. අටලෝ දාම මේ බඹයක් විතර උස තියෙන කයෙන් ප්‍රත්‍යක්ෂ කරගමු. ඒක නිරෝධ කරමු. නිරෝධ වෙන සෑම ධර්මකාරණාවක් පිළිබඳව මාර්ගයේ කුත් ඵලයේ කුත් අපි වෙනුවෙන් සූදානම් කරලා මේ විශ්වය ඒක ලබාගමු, ප්‍රත්‍යක්ෂ කරගමු. එහෙනම් අද ඉඳලා මේ අටලෝ ධාම සරණ යමු. අද ඉඳලා මේ අට පුරුෂ පුද්ගලා සරණ යමු. අද ඉඳලා තථාගතයන් වහන්සේ දේශනා කරන මේ නිර්වාණ පණිවිඩය අපගේ චරිතය බවට, භවය බවට, කමඨාන බවට, භාවනා බවට පත් කරගනිමු. එහෙනම් මේ පණිවිඩය අපේ සිත්වල තැන්පත් වේවා, නිදන්ගත වේවා, නිතර නිතර මෙනෙහි වේවා. මේ අටලෝ ධාම මේ බඹයක් විතර උස තියෙන කය තුලින් අවබෝධ වේවා. අට පුරුෂ පුද්ගලා මේ කය තුලින් මතු වේවා, මේ කය තුලින් නිර්මාණය වේවා. මා ලබාපු මිනිසත් භවය සසර දුකෙන් කෙලවර වේවා. මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වේවා. ඒකාන්ත වශයෙන්ම පරිනිර්වාණයට පත් වෙන්න මේ අට ආකාර ධර්මය, අට පුරුෂ ධර්මය හේතු වේවා, වාසනා වේවා. පුද්ගලයෝ අට දෙනා මමම බවට පත් වේවා. අටලෝ ධාම මම බවට පත් වේවා. මා කරන කොටගෙන මා නිදහසට පත් වේවා. මා තුළින් මම නිවේවා. එහෙනම් මේ ධර්මය, මේ කමඨාන, මේ අවවාද අනුශාසනාව, තථාගතයන් වහන්සේගේ ධම්මපදය ඒකාන්ත වශයෙන් මේ ලබාපු මිනිසත් භවයේ පරිනිර්වාණය පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.